කෙලස් නිර්මාණය වෙන්නේ පුද්ගල ස්වභාවය තුල. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි කෙලස් නිරෝධ කරන්නත් ඕනේ පුද්ගලෙක්මයි. පුද්ගලෙක් නැතුව ඒක නිරෝධ කරන්නත් බෑ. නමුත් මේ කෙලස් නිර්මාණය කරන පුද්ගලයාටයි කෙලස් නිරෝධ කරන පුද්ගලයාටයි අතර විශාල වෙනසක් තියෙනවා. අර අමුවෙන් ගන්න පිටි රොටි හැදුවට පස්සේ ගන්න පිටි දෙකක් නේ. අමුයෙන් කෑවාම පාපද ලැබුවාම අජීර්ණ වෙනවා, බඩේ කැක්කුම ඇදෙනවා, අසනීපත් වෙන්න පුළුවන්. හැබැයි පාන් බවටපත් කෙරුවාට පස්සේ එහෙම අජීර්ණ වෙන්නේ නැහැ, බඩේ කැක්කුම ඇදෙන්නේ නැහැ. ඇයි? ඒක ආහාරයක් වශයෙන් ගන්න. හැබැයි ඊට කලින් පිටි ගන්නකොට අනිවාර්යෙන් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ අර කෙලෙස්ය නිර්මාණය කරන පුද්ගලයා තුල යම්කිසි දෝෂයක් තියෙනවා. හැබැයි කෙලෙස් නිරෝධ කරන පුද්ගලයා තුල දෝෂයක් නැහැ. දැන් අපිට ප්‍රශ්න ඇතිනේ නිරෝධ කරන කෙනා පුද්ගලෙක් නේ. එතකොට දෝෂයක් තියෙන්න එපාය. ඇයි එතන දෝෂයක් නැත්තේ කියලා කිව්වම කෙලෙස් අදන්න කෙනෙක් ඕනේ. හැබැයි කෙලෙස් නැති කරන්න ඒ අදපු කෙනාව අයින් කරන්නයි ඕනේ. කෙලෙස් අයින් කරන්නේ නැහැ. ඒ අයින් කරන කෙනාව අයින් කරනකොට කෙලෙස් අයින් වෙනවා. ඒ නිසා එතන දෝෂයක් නැහැ. කෙනෙක් ඉතපු නිසා කෙලෙස් හැදුනා. දැන් මේක නැති කරන තවත් කෙනෙක් අදන්න. එතකොට දෙන්නෙක් නේ. දැන් මේක කෙලෙස්. මෙයා හිතපු නිසා මේ කෙලෙස් ඇදුනා. දැන් මේක අයින් කරන්න මෙතන තව කෙනෙක් හදනවා. දැන් දෙන්නෙක් නේ. දෙපැත්තම ප්‍රශ්නේ තියෙනවා. අපි මොකද කරන්නේ? මෙයා නිසා මේක ඇදුනා. මෙයා නිසා නේ ඇදුනේ. මෙයාව අයින් කරනවා. මේකට මොකවත් කරන්නේ? මේක නිකන් නැති වෙනවා. දැන් අපි කරලා තියෙන්නේ මෙයාව අයින් කරුවාම මේක අයින් වෙනවා. හැබැයි ඒක කරේ නැහැ. වෙන කෙනෙක් හදනවා මේක නැති කරන්න. අරයත් ඉන්නවා, මෙයත් ඉන්නවා. අරයා කෙලෙස් හදනවා, මෙයා කෙලෙස් නිරෝධ කරනවා. තරහා යනවා, පස්සේ හදා ගන්නවා. රාගයෙන් පේනවා, පස්සේ විරාගය වඩනවා. කලබල වෙනවා, භාවනා කරනවා, සමාධි කර ගන්නවා. නැවත මේ මිනිසුත් එක ටික ගැටෙනවා, පස්සේ වරද අරගෙන ඇවත දෙසාගෙන සමාදම් වෙනවා. දැන් ওই වගේ අර වැරද්ද හදන කෙනත් ඉන්නවා, නිවැරදි කරන කෙනත් ඉන්නවා. දෙන්න දෙපැත්තෙම ඉඳගෙන අර කෙලස් ගොඩ ප්‍රවීණ කරන්න හදනවා. මෙයා දර හැද හැද ගින්න හඩු කරනවා, අර දර දද අරක ගින්න වැඩි කරනවා. කෙලස් අදන්න කෙනෙක් ඕනේ. කෙලස් නැති කරන්න අර ඉන්න කෙනා නිරෝධ කරන ක්‍රමයක් ඕනේ. එතකොට අපි මෙතන හදන්නේ මොකද්ද? නැති කරන කෙනෙක්. නැති කරන කෙනා කවුද? එයාවම නැති කරන ක්‍රමයක්. තමන් විසින් තමන්වම අහිං කරගන්න ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුල අර එයා විසින් හදාගත්ත කෙලස් ටිකත් අයින් වෙනවා. දැන් කෙනෙක් නැති වෙනකොට එයාගේ වත්කම් එක්කව නැති වෙනවනේ. දැන් කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා ගෙදර. එයා ඉන්න තාක්කල් අර පුතාලාගේ පොඩි කට්ටිය බලා ගන්න. මොන්ඩිසෝරි එක්කන් යනවා, කඩේ යනවා, පොලේ යනවා, අවසර කියලා පාන් ගෙඩිය ගෙනල්ලා තියෙනවා. දැන් තාත්තා තමයි වැඩ ඔක්කොම කරන්නේ. දැන් එයා නැති වෙනකොට මේ වැඩ ටිකත් ඔක්කොම නැති වෙන්නේ නැද්ද? පාන් ගෙන්න කෙනෙක් නැහැ, පොලේ යන්න කෙනෙක් නැහැ, මොන්ඩිසෝරි යන්න කෙනෙක් නැහැ, ළමයි බලා ගන්න කෙනෙක් නැහැ, වත්තේ ගස් වලට වතුර දාන්න කෙනෙකුත් නැහැ. එයා නැති වෙනකොට එයාත් එක්ක මේ වැඩ ටිකත් ගියා. ඒ වගේ තමයි කෙනෙක් ඉඳලා කෙලෙස් සැදුවාම ඒ කෙනාව නැති කරන කෙනා හදනවා කියලා කියන්නේ එයාව නයින් කරනවා. එයාව අයින් කරනකොට ඒ කෙලෙසුත් එක්ක අයින් වෙනවා. බලනකොට එක අන්තයක හිඳලාමයි මේක කරලා තින්නේ. මොකද්ද? කෙනෙක් හිටියා, ඒ නිසා කෙලෙස් හැදුනා. කෙලෙස් නැතිකරන්න කෙනෙක් හදලා කෙලෙස් ටික නැති කළා. ඒ මේකක් හදන්නේ. එයාවම නැති කරනවා. එයාගෙන් ඇති වෙච්ච කෙලෙස් ඒ නිසා නැති වෙනවා. එයාගින්ම එයාව නැති කරන්නේ කොහොමද? ඒක නැතිකරන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒක සරල ක්‍රමයක් තමයි. කෙනෙක් ඉඳලා කෙලෙස් ඇති කළානේ. ඒ ඇති කරපු කෙලෙස් නැති කරන්න නම් ඒකට යා වොමනාවක් ඇතික. දැන් මේක ගත්තා මම. මේක ගත්තා. දැන් මම ඉන්නවා, මේක ගත්තා. මම ඉන්නවා, ඒ නිසා මේක ගත්තා. මේකට කියන්නේ ලෝභය. එහෙම නැත්නම් හොරකම. එතකොට මම මේක හොරකම් කළා. කෙනෙක් ඉන්න නිසා ගත්තා. දැන් කෙනෙක් අදන්න ඕනේ මේක නැති කරන්න. කැලේස් හදන්නෙත් කෙනෙක්. කැලේස් නැති කරන්නෙත් කෙනෙක්. දැන් කැලේස් නැති කරන්න කෙනෙක් හදන්න එපා. මං එහෙම කෙනෙක් හදන්නේ. හොරකම් කළේ ඇයි? මට වතුර බොන්න මේක හොඳයි කියලානේ. වතුර උඩ කෝප්පෙන් බොමු. ඕන්නේ නැහැ මේක. මේක මෙතන තිබිච්චාද? මේක කාග්‍යර එකක්. අවශ්‍ය නැහැ මට කියලා මම මේකේ අර හොරකම් කරගන්න තිබිච්ච අදහස, මානසිකත්වය, උවමනාව, මේ කියන ධර්මතාවයන් වලින් ඒක ප්‍රඥාවෙන් දැකලා ඒ අවශ්‍යතාවය මේක අත්හැරියොත් දැන් හොරකම් කරා කියන එකෙන් මං නිදහස් වෙන්නේ නැද්ද? නිදාසෙනකොට අර පුද්ගලයා මොකද උනේ? හොරකම් කළා කියන පුද්ගලයා ගියා. බෑ, අනිත් කෙලෙස් වල පුද්ගලයෝ ඉන්නවා. හැබැයි මේක ගත්තයි කියන පුද්ගලයා ගියා. යනකොට මේකත් එක ගියා. මේක එතනම තිබ්බා මං ගියා. මේ වගේ හැම කෙලෙස්යක් තුළ මේ ඒ නිර්මාණය වෙන ඒ කෙලෙස්ෙට යම්කිසි ප්‍රශ්නයක් තියෙන හේතුවක් තියෙන හේතුව දකින්න ඕනේ. ඒ හේතුව දැකලා හරි ගැස්සනකොට ඒ හේතුව හරි ගැස්සනකොට ඒ ඵලය හැදුවානේ. ඒ කෙලෙස් හැදුනානේ. ඒ කෙලෙස්ට අදාළ කෙනා නිරෝධ වෙනවා. නිරෝධ වෙනකොට නිකන් මේ ඒ කෙලෙස්ත් එක්ක නිරෝධ වෙන්නේ. ඕමෝම 125ක් ඇදෙනවා සෝවාන් ඵලයේදී. 100ට තව 25ක් ඇදෙනවා සකු르දාගාමි වලදී. අනාගාමි කෙනා 175ක් ඇදෙනවා ඒ ක්‍රමයට. රහත් කෙනාගේ සම්පූර්ණ මේක ඇදිලා. ඒ කියන්නේ අර පුද්ගලයා සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා ඒ නිසා මොකවත් ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැති නිසා හදන්න කෙනෙකුත් අවශ්‍ය නැහැ. අපි අර කට්ටිය තුල පොඩ්ඩක් හරි ඇඉන්න ලාවට. ඒ නිසා ඒ හැදෙන එක ටග්ගල අරක දකින්න ඕනේ. හේතුව දකින්න. දැක්ල හේතුව නැති කළාම අරක නැති වෙනවා. හේතුව හැමතේ තනම තියෙන හේතුඵල ධාම. ඵලය නැති කරන්න වුණොත් නිරෝධ කරන කෙනෙක් හදන්න වෙනවා. කෙලෙස් හදන්න කෙනෙක් ඇදුවා වගේ නිරෝධ කරන්න කෙනෙක් හදන්න ඕනේ. ඒ නිරෝධ කරපු කෙනා තමයි අර කෙලෙස් අයින් කරන්නේ. ප්‍රශ්නේ මේ දුරදිග ගියන් තියෙන. අපි අරකේ හේතුව දැකලා හේතුව නිරෝධ කළාම අර ඵලයට අදාළ අයිතිකාරය නිරෝධ වෙනවා. ඒක නෑ නැති වෙනවා. එයා නැති වෙනකොට ඒකට අදාළ ඵලයත් එක්ක නැති වෙනවා. කොහොම කාලයක් යනකොට පොඩ පොඩ ගැලවිලා ගැලවිලා ගැලවිලා දන්නේම නැති ඊළඟ ඵලයට එනවා.